නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පඤ්ඤන්ති උප්පන්නාවා කුසලා ධම්මා අභිවන්දන්ති යතේදං භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පඤ්ඤන්ති උප්පන්නා ච කුසලා ධම්මා අභිවන්දන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේ විසින් මහ කරුණාවෙන් දේශනා කොට වදාරන ලද ස්වාසුදාස ධර්මස්කන්ධයේ ඇතුළත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඇතුළත් වන සූත්‍ර පාඨයක් ධර්මදේශනයේ සඳහා දේශනා කරන්ට යෙදුනේ. වෙසක් බොහෝ දවසේ සමස්ත බෞද්ධ ලෝකයාගේම සාධාරණීය උපෝසත දවස බැවින් ඒ දිනට චිත්ත සමාධිය පිළිබඳව ධර්මෝපදේශයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බැවින් සමාධියගත කුසාසිතක් ඇති කිරීමට උපකාර වන ධර්ම කවරේද යන මාතෘකාවෙන් මේ ධර්ම දේශනය අපි පටන් ගන්නවා. මාතෘකාකල සූත්‍ර ධර්මයේ තේරුම මෙහිමයි. යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පජ්ජන්ති. යම් ධර්මයක් හේතු කොටගෙන නූපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිද්ද උප්පන්නාවා කුසලා ධම්මා අභිවර්ධන්ති. උපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙද්ද යතේදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ. යම් මේ යෝනිසෝ මනසිකාරයක් වේද ඒහා සමාන අන්‍ය ධර්මයක් නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මාපි සමුනුපස්සාමි. ඒ යෝනිසෝ මනසිකාරේ හා සමාන අන් එකද ධර්මයක් මගේ සරුවක්ඥතාඥානෙන් නොදකින්නෙමි. යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ. මානෙනි, යෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරන්නාට අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති. නූපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදීති. උප්පන්නා චේව කුසලා ධම්මා අභිවර්ධන්ති. උපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම ධ්‍යාන මාර්ගඵල අධිගමනයේ දක්වා වැඩෙති. මේ සූත්‍ර ධර්මයේ කෙටි තේරුමයි. යම් ධර්මයක් නිසා නූපං අකුසල් නූපං කුසල් උපදිනවා නම් උපන්න කුසල් වැඩෙනවා නම් යෝනිසෝ මනසිකාරේ තරම් නූපං කුසල් උපදවන්නට උපන්න කුසල් වැඩෙන්නට හේතු වන අන් එකද ධර්මයක් නොමැත. යෝනිසෝ මනසිකාරයට දැනත්තාට නූපන්නාවුද කුසල ධර්ම උපදිනවා උපන්නාවුද කුසල ධර්ම අභිවර්ධනය වෙනවා වැඩෙනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් අපි සලකා බලමු කුසල ධර්ම කියන්නේ මොනවද? යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියන වග. කුසල ධර්ම කියන්නේ අකුසල් නැසෙන චිත්තචෛතසික ධර්මයන්ට නමක්. කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති ඉති කුසලා. කුස සංඛාත වූ පාප ධර්මයන් සලනේ කරන සලනේ කරන කම්පනේ කරන විහෙත විද්වාසනේ කරන චිත්තචෛතසික ධර්ම සම්භාරයට කියනවා කුසල ධම්ම කියලා. කුස කියන්නේ අකුසල ධර්මයන්ට නමක්. කුස කියලා තනකොළ වර්ගයක් තියෙනවා. ඒ තනකොළ වර්ගයේ තනකොළයක් කොළේ අග සිට මුලට අතයක් ගත්තම අත කැපෙනවා. කුසෝ යතා දුග්ගහිතෝ හත්මේවානු කන්තති. නොමනා කොට ගන්නාලද කුස තනකොළය අත කපනවා. ඒ වාගේ නොමනා කොට ගන්නාලද සිතේ අකුසල් සිත මෙලවත් පරලවත් විනාශ කරන බැවින් ඒකට කුස කියලා කියනවා. ඒ කුස සංඛ්‍යාත අකුසල ධර්ම, පාප ධර්ම, චලනේ චලනේ කම්පනේ විහෙත විද්ධාංශනී කරන්නේ කුසල. ඒවා කියනවා චිත්තෝත්පාද වශයෙන් 21ක්. කාමාවචර කුසල ධර්ම 8ක්. රූපාවචර කුසල ධර්ම පහක්, අරූපාවචර කුසල ධර්ම හතරක්, මෙසේ ලෞකික කුසල ධර්ම 17ක්, ලෝකෝත්තර කුසල ධර්ම හතරක්. ඒ කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග ශිෂ්‍ය හතරයි ලෝකෝත්තර කුසල ධර්ම. මේ කුසල ධර්මයන් උපදින්න හේතු ධර්ම තියෙනවා. ඒවා දිනු කර ගැනීමට හේතු ධර්ම තියෙනවා. ඒ සම්බන්ධවයි මේ සූත්‍ර පාඨයෙන් උගන්වන්නේ. එයින් මුල් තැන ගන්නවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණට හුරුව කල්පනා කිරීම. මනසිකාරය කියා චෛතසික ධර්මයක් තියෙනවා අපේ සිතේ. මනසිකාරය. මේ මනසිකාරය සෑම සිතක හට ගන්නා චෛතසික හතින් එකක්. ඒවට කියනවා සරුව චිත්ත සාධාරණ චෛතසික. ඒවා හතක් තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය. එයින් මේ මනසිකාරයට කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා. රචනෙ මතක තියාගන්න පුළුවන් නම් වටිනවා. ආරම්මන ප්‍රතිපාදක කියන්නේ සිතට අරමුණු යොමු කරනවා. මේ මනසිකාරය ඡයසිකෙන් තමයි සිතට අරමුණු යොමු කරන්නේ. ඒ නිසා එකට කියනවා ආරම්මන ප්‍රතිපාදක. තව තියෙනවා දෙකක්. දීති ප්‍රතිපාදක, ඥාන ප්‍රතිපාදක කියලා දෙකක්. දීති ප්‍රතිපාදක කියන්නේ සිත. ඒ කියන්නේ පංචඅද්වාර වර්ජන නැමැති සිත චිත්ත දීතියක් හටන් ගැනීමට උපකාර වෙනවා. භවංග වශයෙන් තියෙන සිත් පරම්පරාව භවංගෙන් අවදි වෙච්ච ගමන්ම පහළවන්නේ පංචඅද්වාර වර්ජන සිතයි. ඒ කියන්නේ මේ දොරටු පහටයි තිය අරමුණක් හැපුණා නම් ඒ සිතින් ඊළඟට වීති සිතක් පහළ වෙනවා. වීති ප්‍රේලියක් පහළ වෙනවා. චක්කුද්වාරික වීති, සෝතද්වාරික වීති, ඝානද්වාරික වීති, කායද්වාරික වීති, මනෝ කියලා පංචද්වාරික වීති හටගන්නේ ආරම්භ වෙන්නේ පංචද්වාර වර්ජන සිතින්. ඒකට කියනවා වීති ප්‍රතිපාදක. ඊළඟට කියනවා ධාන ප්‍රතිපාදක කියලා තව සිතක්. ජවන ප්‍රතිපාදක. ඒ කියන්නේ ඒ සිතක් පහළ වුණ ගමන් ජවන් දෙලක් යනවාමයි. ඒක පංචද්වාර වර්ජන සිත පහළ වෙච්ච වීතියක නම් යන්නේ පංචද්වාරික චිත්ත වීතියක නම් වොත්තපන කියන සිතයි. මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාර වර්ජන සිතයි. ඒ දෙක සමාන ගතිකයි. ඒ දෙක අනුව තමයි ජවන් දෙලක් පහළවන්නේ. එනිසා ඒකට කියනවා ජවන ප්‍රතිපාදක. දැන් කරුණු තුනක් කියවුණානේ. ආරම්මන ප්‍රතිපාදක මනසිකාර ඡයසිකයයි. වීති ප්‍රතිපාදක පංචද්වාර වර්ජන සිතයි. ඥාන ප්‍රතිපාදක මනෝද්වාර වර්ජන සිත සහ වොත්තපන සිතයි. දැන් මෙතෙන්දී යෝනිසෝ මනසිකාරය කියන උතුම් අවස්ථාව අපේ සිත පුරුදු කර තැබීමයි. සිත කුසල් පැත්තට පුරුදු කර තැබීම තමයි යෝනිසෝ මනසිකාරය. අපේ සිත කුසල් සිත බවට පුරුදු කළ තිබුණා නම් අපට පංචද්වාරික චිත්ත වීතියකදී ඥාන ප්‍රතිපාදක කියන වොත්තපන සිත අපේ සිත හරවන්නේ කුසල ජවම් පෙළකටයි. අයෝනිසෝ මනසිකාරයේ පුරුදු වී තිබුණා නම් තමයි අකුසල පැත්තට අකුසල ජවම් පැත්තට මේ වොත්තපන හිත යොමු කරන්නේ. මනෝද්වාර වර්ජනයක් එහෙමයි. අපේ සිත නිතර නිතර නුවණට හුරුව පුරුදු කළ තිබුණා නම් එයින් මනෝද්වාර වර්ජන සිත පහළ වුණාම මනෝද්වාරික ජවම් වීති පහළවන්නේ කුසල ජවම් වශයෙන්යි. මනෝද්වාරික ජවම් වීති කුසල ජවම් වශයෙන් හසුරවන්නේ යොමු කරන්නේ මනෝද්වාර වර්ජන සිත. එතකොට මෙන්න මේ දොරටු දෙකක් වාගේ කුසල පැත්තක හරවනවා, අකුසල පැත්තක හරවනවා. වොත්තපන සිත සහ මනෝද්වාර වර්ජන සිත. එතකොට මේ සිත් දෙක කුසල පැත්තක හරවන්න පුරුදු කරනවා තැබීමේ නුවණ තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ කියන්නේ නුවණට හුරුව. මනසිකාරෝ කියන්නේ කල්පනා කිරීම, මෙනෙහි කිරීම. දැන් අපි සලකා බලමු අපේ ඇසට, කනට, නැහැට, දිවට, කයට, හිතට ලැබෙන අරමුණු. ඉෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්, අනිෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්. ඉෂ්ඨ කියන්නේ තමන් ප්‍රියමනාප වෙන. අනිෂ්ඨ කියන්නේ අප්‍රියමනාප වන දේවල්. එතකොට ප්‍රියමනාප අරමුණේදී බොහෝ වශයෙන් ඇලීම හටගන්නේ. අප්‍රියමනාප අරමුණේදී ගැටීම හටගන්නවා. ඇලීම, ගැටීම. ඇලීම කියන්නේ ලෝභය, ගැටීම කියන්නේ දෝෂය. මේ දෙකෙන් සමංගිත වින් කර ගැනීමට, එයින් ඉවත් කර ගැනීමට යෝනිසෝ මනසිකාර්ය අත්‍යවශ්‍යයි. බෝධිසත්ව චරිතයක් මම දෙකින් කියනවා. මහා බෝසතාණන් වහන්සේ ඒක රාජ නමින් බොහෝම දසරා ධර්මයෙන් රාජ්‍ය කළ රජ කෙනෙක් හිටියා. ප්‍රදේශ රාජ්‍ය. ඒ රටේ රජුලන්ගේ චාමාත්‍ය 1000. මේ 1000ම ඒ හා සමානයි. රජුලන් බොහෝම ධාර්මිකයි, අමාත්‍ය මණ්ඩලයක් ධාර්මිකයි. එනිසාම ප්‍රදේශ භාර නිර්ධාරින් ධාර්මිකයි. එනිසා රට වැසියෝ අතිශයින් ධාර්මිකයි. මුනුමා රට ඉතාමත්ම ශස්ත්‍රීය රටක් වුණා, සාමග්‍රී රටක් වුණා, සාමයෙන් යුක්ත රටක් වුණා මේ රජුලන්ගේ ප්‍රතිපත්ති නිසා. රජුලෝ බොහෝම කාරුණිකයි. තමන්ගේ රටවැසියන්ට කතා කරන්නේ දරුවන්ට වාගේ. තමන්ගේ වැඩිහිටියන්ද දෙමව්පියන්ද වාගේ කතා කරන්නේ තමන්ගේ රටේ වැඩිහිටියන්ද. ඉතින් මේ රජුලන්ගේ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මුළු මහත් රටේ පැතිරිච්ච නිසා මුළු ජනතාවම සාමග්‍රියෙන් යුක්තයි. සාමයෙන් යුක්තයි. කොතනකවත් නෑ ඔවුනුවන් අතර අසමිකමක් නෑ. එක පවුලේ දරු පිරිසක් වාගේ සමගින් ඒ රටේ ජනතාව විසුවා. ඔය අතර හැබැයි එකමක දුෂ්ට පුජ්‍යලේ සාමන්ත රටකට ගිහිල්ලා බොරු පැමිණිල්ලක් කරලා ඒ රටතුමා රජතුමා මේ කුණු ගන්වලා නැත්නම් උනන්දු කරවලා සේනාව පිරිවරාගෙන නැවිලා මේ ඒක රාජ රජතුමාගේ රට වැටළුවා. රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධය දෙන්න කියලා. එයා කර අමාත්‍ය මණ්ඩලයේ කිව්වා අපට අවසර දෙන්න යුද්ධ කරන්න කියලා. ඒක රාජ රජතුමා කිව්වා දන්වෙනි රටක් වෙනුවෙන් මනුෂ්‍ය ඝාතනය කිරීම තමන් අනුමත කරන්නේ නැහැ. කැමති කෙනෙක් කැමැත්තක් කරගනේවා කියලා ධර්ම සාකච්ඡා කරමින් හිටියා. ඒ වෙනකොට චතුර රජතුමායි සේනාවත් ඇවිල්ලා මේ අමාත්‍ය මණ්ඩලය සහ රජතුමා ජීවග්‍රහයෙන් අල්වගත්තා. ඒ වෙනකොට මේ ඒක රාජ රජතුමා යෝනිසෝ මනසකාරය හොඳින් පුරුදු කරගෙන තිබුණේ. යෝනිසෝ මනසකාරය කියන්නේ ලාභ අලාභ දෙකේදී, යස අයස දෙකේදී, නින්දා ප්‍රශංසා දෙකේදී, දුක සැප දෙකේදී සමව පිහිටීම තිත පුරුදු කර තිබුණා. ඒ නිසා මේ විරුද්ධ රජතුමාගේ රාජ පුරුෂයන් ඇවිල්ලා අල්වා ගන්නකොට වදදෙන කොටත් මෛත්‍රී භාවනාම කළා. අන්න යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම වැදගත්කම. ඊළඟට අර විරුද්ධ රජුරුවන්ගේ අනුපරිද්දෙන් මේ අහිංසක ධාර්මික ඒක රාජ රජතුමා සික්කාවක දමා බාල්කේ එල්ලුවා. කකුල් දෙකෙන් එල්ලුවා. හිස යටිකුරු කළා. ඒ හැම විටම ඒක රාජ රජතුමා මෛත්‍රී වැඩුවා. මේ මෛත්‍රී වැඩීම නිසා මොකද සිද්ධ වුනේ? රජුලන් ගියත මේ එල්ලීගෙන සමාධිගත වුණා. සමාධිගත වුණා. ඉස්සෙල්ලා මෛත්‍රී උපචාර සමාධිය ලැබුණා. ඊළඟට මෛත්‍රී ධ්‍යාන සමාධිය ලැබුණා. ඊළඟට රජුලන්ට පුළුවන් වුණා කසන නිමිති අරමුණු කරන්න. කසන නිමිති අරමුණු කිරීම නිසා ඒ රජුලන්ට කසන ධ්‍යාන ලැබුණා. අෂ්ඨ සමාපatti ලැබුණා. අභිඥා ලැබුණා. බලන්නේ එල්ලීගෙන යෝනිසෝ මනසිකාරයෙන් තමා ප්‍රයෝජන ගත හැකි. මේ දුකටපත් වූ වෙලාව මොනතරම් චිත්ත පීඩාවක් වෙන්න ඕනද? ඒ කිසිම චිත්ත පීඩාවක් නැතුව හිතේ ධ්‍යාන සමාධි සමාපත් උපදවා ගන්න තරමට ඒක දියුණු කරගන්න පුළුවන් උනේ යෝනිසෝ මනසිකාරය නිසා. ඊළඟට මේ රජුරුවන්ගේ ඒ ධ්‍යාන බලය නිසා අර බඳුන් සිඳුනා. ආහසේ බද්ද පරියන්තින් වාඩි වුණා. අර රාජපුරුෂයා මේක දැකලා විරුද්ධ රජුරුවන්ගෙන් කිව්වා. ඒ රජුව වේගින් ඇවිල්ලා වැඳ වැටුණා. සමුන්නාංශයේගේ ಗುಣ මහිමය මට තේරුම් ගන්න බැරි වුණා. මට සමාවනු මැනව, මා කළ මේ අපරාධයේ සමාවනු මැනව, මේ සිංහාසනෙට වඩිනු මැනව කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී ඒක රාජ රජතුමා අහසේ බද්ද පාරයන්ගෙන් වාඩි වී ඉඳගෙන අනුශාසනාවක් කළා. මහරජතුමනි, මම දැන් මනුෂ්‍යයන් රාජ්‍යකන සිංහාසනයට වඩා උතුම් සිංහාසනයකට වාඩිලා ඉන්නේ. මේක දිව්‍ය ආසනයක්. මේක බ්‍රහ්ම ආසනයක්. එනිසා මම ආයේ නැවත සිංහාසනයේ වාඩි වෙන්නේ නැහැ. මා හේම මේ රට ධාර්මිකව රජ කරන්න. සමුනුත් නිතිපන්සිය රකින්න.

භෝගින් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා කියලා. එතන ආයුෂ කියලා සඳහන් කළේ මෙන්න මේ සමාධි සමාපත් උපදවා ගැනීම සඳහා වඩන ඉරිදිපාද හතරයි. ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන හතර ඉරිදිපාද හතර. මේ හතර යම් සිතක දියුණු කරගත්තා නම් ඔහුට පුළුවන්කම තියනවා දීර්ඝාස විඳින්න. ඒකනේ සමාපatti බලය දියුණු කරගන්න පුළුවන්. ඒ දීර්ඝාස විඳිනවා කියන තැන නිවන දක්වාම දියුණු වීමට හේතු වෙන පමණක් නෙමෙයි. නිවන් දක්වාම වෙනස් වෙන්නේ නැහෙනි. ඒ කියන්නේ නැවත උත්පාද චිති භංග අවස්ථාවක් නැහෙනි. ඒක නිසා දීර්ඝාස හැදීත් හැටියට හඳුන්වනවා. එසා මෙලව දීර්ඝාස විඳින්න, පරලව සුගතිවල දීර්ඝාස විඳින්න, සදාකාලික දීර්ඝාස වෙන අමා මහ නිවන ලබන්නත් ඉරිදිපාද හතර වඩත්වා කියලා අනුශාසනා කළා. මාගේ ශ්‍රාවකව වර්ණයෙන් වැඩෙත්වා කියන තැන වර්ණයේ හැටියට උගන්වා වදාළේ සීල සම්පදායයි. සීල සම්පත්‍ය ඇති සීලවන්තයා ශරීර වර්ණයෙන් වර්ණවන්ත වෙනවා. ගුණ වර්ණයෙන් වර්ණවන්ත වෙනවා. මෙලවක් රූප සම්පන්න වෙනවා, පරලවක් රූප සම්පන්න වෙනවා. ඒ වගේම නිවන් දැකීමෙන් තමා අතිශයින්ම ගුණ වර්ණාවට ලක් වෙනවා. මාගේ ශ්‍රාවකව සැපයෙන් වැඩෙත්වා කියා දේශනා කළේ හිඳුරම් පිනවන සැපයක් ගැන නෙමෙයි. ධ්‍යාන සැපය. මේ මුලින් සඳහන් කළ අෂ්ට සමාපatti නමින් ගැනන ධ්‍යාන සැපය. මේ සැපය ලැබීම නිරාමිසයි. ඒ නිරාමිස සැපය මගේ ශ්‍රාවකව ලබත්වා කියන එකයි සැපයෙන් වැඩෙත්වා. භෝගින් වැඩෙත්වා කියලා සඳහන් කළේ මේ ධන ධාන්‍ය ගැන නෙමෙයි. උපනපන්තන අවශ්‍ය සම්පත් ලැබෙන්න හේතු වෙනවා ධර්මතා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර යම් තා කපේසිතේ වැඩුණා නම් උපනුපන්තන ප්‍රියමනාප දෙමව්පියෝ, ප්‍රියමනාප සහෝදර සහෝදරියෝ, ප්‍රියමනාප නෑදෑයෝ, ප්‍රියමනාප දූ දරුවෝ, ප්‍රියමනාප සේවක සේවිකාවෝ අවශ්‍ය සම්පත් ඒ තැනට පිරී ඉතිරි ලැබෙනවා. ඒ මොකද මේ සතර බඹිරනේ වැඩිමින් ලෝවැස් ජනතාවට තමන් ප්‍රියමනාප වෙන නිසායි. එනිසා භෝග සම්පත්තිය නමින් සතර බඹ විහරණ දේශනා කළා. ඊළඟට බලය නමින් දේශනා කළේ ප්‍රඥාව. ලෝව අභිභාවනය කරන්න බැරි මහත් බලේ මාර බලේ. ක්ලේශ මාර බලේ. ඒ ක්ලේශ මාර බලේ පවා විදමනේ කරන්න නසන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. ඒක නිසුතමේ ඥාණය, චින්තාමේ ඥාණය, භාවනාමේ ඥාණය. ඒ භාවනාමේ ඥාණය තමයි මේ සමාධිගත සිතක් උපදවා ගැනීමට උපකාර වන ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් අපි සලකා බලමු මුලින් සඳහන් කළා සමාධිය කුමක්ද කියන එක කෙටි. ඊළඟට කුසල් සිත කුමක්ද කියන එක කෙටි. යෝනිසෝ මනසිකාරයේ කුමක්ද කියන එක කෙටියෙන් කියුණා. දැන් අපි සලකා බලමු අපේ මේ දුවන පණින සිත, අසංවර සිත, නොසංසුන් සිත, අසහනකාරී සිත, සමාධි සිතක්, සමාධි සහගත කුසල් සිතක් බවට පමුණවා ගන්නට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දුන් උපදේශය අනුව සිතා බලමු. දැන් මුලින් සඳහන් කළා අර ඒක රාජ රජතුමා තමන්ට වද දෙන වෙලාවේ මෛත්‍රී භාවනාවෙන් යෝනිසෝ මනසිකාරයට බැසගත් හැටිනේ. ඔය වගේ සීලව මහා සීලව රජතුමාද තමන්ට වද දෙන වෙලාවේ යෝනිසෝ මනසිකාරණ යුක්ත වීම නිසා පුදුමාකාර ජයග්‍රහණයක් කළා. ඒ වගේම අපට තියෙනවා කසින භාවනා 10ක්, අසුභ භාවනා 10ක්, අනුස්සති භාවනා 10ක්, ධම්ම විහාර භාවනා 4ක්, අරූප භාවනා 4ක්, ආහාරය පිළිබඳ පටිච්චවල භාවනා 1ක්, ධාතු මනසකාර භාවනා 1ක්, සමථ භාවනා වශයෙන් අපට 40ක් තියෙනවානේ බුද්ධ ශාසනයේ මාතෘකා, මේ සිත සමාධි කරගන්න මාතෘකා. එහෙන් අපි එකක් ගැන බලමු. දැන් මේක පෙර ධර්ම දේශනාවකදී අපි දැක්කුවා දක්ඛින් සාකාර කායගත සති භාවනා ගැන කෙටි දේශනාවක්. කේසා කියන මේ කොට්ටාසය කවුරුත් සමාජයට ඇලුම් කරන එක. මේක සුවඳ ගන්නවලා බොහොම ලස්සනට පවත්වා ගන්නවනේ. නමුත් මේක වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සතරන් වශයෙන්, ආසිත කුණක වශයෙන්, පිහිටිතන් වශයෙන් පිළිකුලක්. ඉතින් මේක පිළිකුල් වශයෙන් බලනකොට අපට පුළුවන්කම තියෙනවා කේසා කියන කොට්ටාසය අරමුණු කරගෙන ප්‍රථම ධ්‍යාන කියන කුසල සිත උපදවන්න පුළුවන්. එවැනිම ලෝම නඛා දන්තා කටෝ ආදී කොටස 32න් ප්‍රථම ධ්‍යාන එකක් එකක් බැගින් උපදවන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයේ නිසා මේ 23 කුණපය මේ කටිසෙන් පිළිකුල් වූ කුණපය නිමිති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්. ධ්‍යාන කුසල උපදවා ගන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයෙන් දෙතිස් ගුණපේ නිසා කුසාසී සමාධියගත කුසාසීත් පහළ කරගන්න හැටි. ඔය වගේම කියනවා නේද දස අසුභය කියලා. උද්ධමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, විඛායිතක, විච්ඡිද්දක, අත විච්ඡිද්දක, ලෝහිතක, ගුලවක, අට්ඨික. මේවා දස අසුභ. අද කාලේ සුහම්බින් වල මේ මූර්ත දේහ ගොඩ බිම දාන්නේ නැහනේ. ඈතා කීතේම ගොඩ බිම දාන සිල්පත් තිබුණා. එහෙම අවස්ථාවේ මේ 10ම දකින්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙනවා සිතින් අනුමුණ කරගන්න. දැන් අපි දැකලා තියෙනවානේ මූර්ත දේහ. මරණයටපත් වූ අයගේ දේහ දැකලා තියෙනවානේ ශරීර. ඒව අපට හිතින් අනුමුණ කරන්න පුළුවන් ඉදිමී කියන හැටි. නිල් වී කියන හැටි. එවාගෙම ඕජා ගලන හැටි. එවාගෙම බලු කපුටන් ආදී සතුන් කාදම නැහැටි. කෑලි කෑලි කඩි කඩි යන හැටි. පෙති පෙති ගාලා තියෙන නැහැටි. අනුන් වැගිරෙන හැටි, ලේ ගලන නැහැටි, ඇට සැකිලි වාටපත් වී නැහැටි මේවා අපට හිතින් අඩමුණු කරන්න පුළුවන්. එතකොට ඉදිමියගේ මූර්ත ශරීරයක් සිතින් අඩමුණු කරගෙන ඉදිමියගේ මූර්ත ශරීරය සංසිද්ධ උපදවා ගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒකට හේතු උනේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට අපි සලකා බලමු අපිට සම්මුඛ වෙන අප ආශ්‍රය කරන මේ පුජ්‍යයා. දැන් අප ආශ්‍රය කරනවා ජීවත් වෙනකොට අපේ දෙමව්පියන් දෙන්න. අපේ ගුරු උතුමන්, කල්යාණ මිත්‍රයන්, සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි ආශ්‍රය කරනවා. එතකොට මේ ආශ්‍රය කරන පුජ්‍යයන් නිසා අපට පුළුවන් සමාධිගත කුසල් සිතක් උපදවා ගන්න. අපි සලකා බලමු තමන්ගේ මව්තුමිය ජීවත් වෙනවා. තමන්ගේ පියතුමා ජීවත් වෙනවා නම් තමන්ගේ තමන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරින් මෙත් කරනවා. මම වෛර නොවෙමි. මම තරහ නොවෙමි. මම නිදුක් නිරෝගී වෙමි. මම සුවපත් වෙමි. එක වචනයක් අරගෙන බොහෝ වාරයක් ආවර්ජනා කළා. ඊට පස්සේ තමන්ගේ පියතුමා ඉස්සරහා බොහෝම සතුටු මොහොනින් ඉන්න හැටි හිතාගෙන මගේ ඥානන් වහන්සේ වෛර නොවේවා. තරහ නොවේවා. නිදුක් නිරෝගී වේවා. සුවපත් වේවා. එක වචනයක් අරගෙන සිය දහස් වර ගණන් වාරයක ආවර්ජන කරනවා. එතකොට මේ පියතුමාගේ රූපකය අපේ හිත තරමුණු වෙනවා. ඒ අරමුණු වෙනවත් එක්කම අපේ සිත සමාධිගත වෙනවා. ඉස්සල උපචාර සමාධිය එනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන සමාධි කුසාසිත පහළ වෙනවා. ඒක පංචවිද වසීතාවේ ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවේකණිතින වසීතා පහෙන් වශී කරගත්තන් පස්සේ දෙවෙනි ධ්‍යානෙටත් යන්න පුළුවන්. ඒක වශී කරගෙන තුන්වෙනි ධ්‍යානෙටත් යන්න පුළුවන්. මෙහෙම තමන්ගේ පියතුමා අරමුණු කරගෙන මෛත්‍රී සහගත යෝනිසෝ මනසිකාරය නිසා ධ්‍යාන සමාධිගත කුසාසී තුනක් උපදවන්න පුළුවන්. ඔයාගේ ජීවත් වෙන මෑණියන්ට, ජීවත් වෙන ගුරු උතුමන්ට, තමන් උපකාර කළ කල්යාණ මිත්‍රයන්ට අරමුණු කරමින් අර වගේම මෛත්‍රී සහගත සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔය වගේම කරුණාව දැන් බොහෝ සෙයින් අපට දකින් ලැබෙන බොහෝම දුක්පත් අසරණ දිලින්දන්නේ සිනා කනවා සමාත තුවාල හැදිලා යන් දෙන්න බැරුව අත්පා නැතුව බොහෝම දුකසේ වැතිරගෙන ඉන්නවා. බොහෝ දෙනා අයෝනිසෝ මානසිකා නිසා පිළිකුල් කරනවානේ නෑ. ලෝතුරා බුදුරජාන් වහන්සේ උපදේශ දුන්නේ එහෙම නෙමෙයි. ඒ දුකටපත් වූ පුජ්‍යලයා තුලින් අපේක්ෂිත සමාධිගත කරගන්නට ඕනේ. එකක් තමයි මේ දුක මමත් අතීතයේ වින්දා. මම නිවන් නොදැක්කොත් අනාගතයේත් මට මේ දුකටපත් වෙන්න සිදු වෙනවා. මේක කාටවත් සාධාරණ තත්ත්වයක්. නමුත් මේ පුජ්‍යලයා මේ දුකින් අතිමිදේවා කියලා තමන්ගේ හද සංකාණයෙන්ම ඔහුට කරුණාව ඇති කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් මේ තැනත්තා දුකින් මිදේවා, දුකින් මිදේවා, දුකින් මිදේවා සිය දහස් වර සිතින් සිටිනවා. අවංකවම සිටිනවා. පිළිකුල් නොකොට සිටිනවා. ඒ සිටින වෙලාවේ සමාධියේ සිටේ ඉස්සෙල්ලා උපචාර සමාධිය ලැබෙනවා. ඊළඟට ප්‍රථම ඥානය අර වගේම ලැබෙනවනේ මේ දුක්ඛිත කුජලයා අරමුණු කරගෙන. ඒ වගේම ඒක වාසිය කරන ဒုတိය ඥානය, තෘතිය ඥානය දක්වා සමාධිගත කුසාසිත පහළ කරගන්නවා. මේ විදිහට කරුණාවට යමු වෙච්ච දුක්ඛිත සත්‍යයන් අරමුණු කරගෙන තමන්ගේ සිත සමාධිගත කුසාසිතක් බවට පමුණුවා ගන්න පුළුවන්. ඒකට හේතුවනේ යෝනිසෝ මනසකාරය. ඔහු දැකලා ශෝකෝනා නම් වැරදි. ඔහු දැකලා පිළිකුල් කරා නම් වැරදි. එවාගෙම ඔහු දැකලා නිස්සද්වේචන නම් ඒත් වැරදි. එනිසා ඒ අවස්ථාවේදී යෝනිසෝ මනසකාරයේ පහළ කරගෙන එයින් චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්. දැන් අපි පාරේ යනකොට කණක ඇවිදිනකොට සමාහත බල්ලෙක් මැරිලා ඉන්නවා. සමාහත සතෙක් මැරිලා ඉන්නවා. සමාරු නාහේ වහගෙන අයින් වෙනකනේ කරන්නේ නැහැ. එතෙන්දි තමයි යෝනිසෝ මනසකාරය ගන්න ඕනේ. එතෙන්දි ආද මුලින් සඳහන් කළා වගේ අසුභ සංඥාව ගන්නට පුළුවන්. එහෙම නැත්නම් මරණ සතිය ගන්නට පුළුවන්. කෙනෙක් මැරි ඉන්නවා දැකලා සතෙක් හරි මිනිසෙක් හරි මරණ සංඥාව ගන්නවා. මරණානුස්සතිය. මරණානුස්සතිය ගන්නකොට එයින් දෙසිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. එතෙන්දි ලැබෙන්නේ උපචාර සමාධිය. එවැනිම අපට චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ නමක්, ප්‍රතිමා වහන්සේ නමක්, සරුවක් ධාතුන් වහන්සේ නමක්, පූජන ස්ථානයක දෙලදෙන කොඩියක් මෙව දකින් ලැබෙනවා. ඉතින් දකින් ලැබෙනවට අහක බලා ගැනීම නෙමෙයි. දහොත් නඟා වැඩිම පමණ කිමුණුත් නෙමෙයි. යෝනිසෝ මනසිකාරයේ පහළ කරගන්න ඕනේ. චෛත්‍ය රාජන් වහන්සේ වෙනි පූජනීය වස්තුවක් දුටු කෙනෙහි ඉබේම හිත පහදින බෞද්ධයාගේ. එතකොට එතින්දී අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට ඕනේ බුද්ධ ගුණ අරමුණු කිරීමේ. මේ චෛත්‍ය රාජන් වහන්සේ තුල සරුවක් ධාතුන් වහන්සේ වැඩින්න ඇති. ඒ සරුවක් ධාතුන් වහන්සේලා හිමි තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ ගුණයන්ගේ සමන්වාගතයි කියලා එක එක ගුණයක් අරමුණු කරගෙන හිත ධාන් බවට සමාධි බවට පමුණවා ගන්නවා. ඒ එක එක බුදු ගුණයක් අරමුණු කර ගන්නකොට ලැබෙන්නේ උපචාර සමාධියයි. බුදු ගුණ පරමා ධර්මනේ සම්මුති නෙමෙයි. ඒක නිසා එතෙන්දී ප්‍රථම ධ්‍යාන ආදී ලැබෙන්නේ නැහැ. එතෙන්දී ලැබෙන්නේ උපචාර සමාධියයි. මේ දින බුද්ධ ගුණ අරමුණු කරගන්න පුළුවන් චෛත්‍යය, බෝධිය, ප්‍රතිමා වහන්සේ ආදී පූජනීය වස්තුන් දෙකීම. ඔය වගේම අපට නිතර ලක් වෙනා භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේ දකිනකොට සමහරු කලකිරෙනවා. සමහරු දුහත් නගාවන් දිනනවා. ඒ හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් තමාගේ හිත සමාධිමත් කරගන්න පුළුවන් උපචාර සමාධිය. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ දුටු පමණින් සංඝ ගුණ වර්ජිනා කරනවා. මේ කසාවත් හැඳ පෙරවාගෙන ඉන්න භික්ෂුන් වහන්සේ වගේ තමයි නික්ලේශී මහරහතන් වහන්සේ වැඩ සිටියේ. ඒ සෝවාන් සකදාගාම අනාගාම අරිහත් මාර්ගඵලාමි උතුමන්ගේ පෙළටයි මේ ස්වාමින් වහන්සේ මේක තුලා ඉන්නේ. ඒ ආවි මාර්ගඵලාමි උත්තමයන් වහන්සේලා සුපටිපන්න ගුණ සමන්වාගතයි, උජුපටිපන්න ගුණ සමන්වාගතයි ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගැනීමේදී සංග ගුණ එකක් අරමුණු කරගෙන උපචාර සමාධි කුසාසිත පහළ වෙනවා. මෙන්න යෝනිසෝ මනසිකාර නිසා එක භික්ෂුන් වහන්සේ නමක් දැකීමෙන් පවා කුසාසිත සමාධිගත බවට පමුණවා ගන්න හැකියි. සමහර විට ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සමාගී සිතේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වෛර නොවේවා, කරහන වේවා ආදී එක එක වචනයක් අරගෙන ඒ දහස් ගණන් හිතේ වාර පුරුදු කරනවා. පුරුදු කරන තුන් වාසයේ කරෙහි මෛත්‍රී සාගත චිත්ත සමාධි උපදවනවා. එතකොට මෛත්‍රී චිත්ත සමාධි උපදවන්න පුළුවන්, කරුණා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, මුදිතා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, උපේක්ඛා සාගත චිත්ත සමාධි උපදවන්නත් පුළුවන්. දැන් සමහර විට බොහොම ධනවත්, බොහොම රූමත්, බොහොම සැපවත් කෙනෙක් දකිනවා. දකිනකොට බොහෝ දෙනා කරන් ඉර්ෂ්‍යාවනේ. ඒක වැරදි. ඒක අයුනිසෝ මනසිකාරී. එතෙන්දී තමයි යෝනිසෝ මනසිකාර උපදවා ගන්නට වන සාදු සාදු සසර කළ පින් ඇති නිසා මේ සැප ලැබිලා තියෙනවා. මේ ලද සම්පතින් මෙතුමන් නොපිරිහෙවා කියලා ඔහුගේ ලද සම්පත් නොපිරිහෙන්නට තමයි හද තුලින්ම ආශිර්වාද පෙරටු කොට මුදිතා පුරුදු කරනවා. එතකොට සිදි වෙන්නේ තමගේ සිතේ මේ කුද්ධිය අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යානයක්, ද්විතිය ධ්‍යානයක්, තෘතිය ධ්‍යානයක් උපදවන්න පුළුවන්. ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. අන්න සම්පත් ඇති කුජ්‍යයා අරමුණු කරගෙනත් සමාධීගත කුසාසිකක් පහළ කරගන්න පුළුවන් මේ කියන යෝනිසෝ මනසිකාර නිසා. බලන්න මොන තරම් පුදුමද බුදුරජාන් වහන්සේ උපදේශය. දුකටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා, සැපටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. ඒ අතන මධ්‍යස්ථ කුජ්‍යදේ, මධ්‍යස්ථ කුජ්‍යදේ දැක්කම අහක බලා ගන්න එකනේ බොහෝ දෙනා කරන්නේම නෙමෙයි. එයින් අපි වැඩක් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ පුරුදු එක්කෙනා එයින් ගන්න වැඩේ තමාගේ සිතේ උපේක්ඛා ඇති කරගන්නවා. කම්මස්සකා මේ සෑම දෙනා සැප දුක් නිදින්නේ ශෝකීය කර්ම රූපයි කියලා කම්මස්සකා කියන වචනේ මුල් කොටගෙන කර්මයේ ශෝකීය කොට ඇති බව සිය දහස්වර මෙනෙහි කිරීමේදී සමාධි වෙනවා. හැබැයි එතෙන්ද සමාධි වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සමාධියම නෙමෙයි. හතරවෙනි සමාධියමයි උපේක්ඛා එකඟතා. ඔය හතර ඒකාබද්ධයි. මෛත්‍රිය වැඩීමෙන් කරුණාව. මෛත්‍රිය කරුණාවයි වැඩීමෙන් මුදිතාව. මෛත්‍රිය කරුණාවයි මුදිතාව තුන වැඩීමෙන් තමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණය ලැබෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ භාවනාව. ඔය වගේම සීලවන්ත පුජ්‍යලයක් දකිනවා. සීලවන්ත ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි දැන් පැවිදි කෙනෙක් ගැන කියවුණානේ. ජීවිතෙන් ගැන සලකා බලමු දී උපාසක උපාසිකාදී කෙනෙක් දැක්කහම යෝනිසෝ මනසකාරයෙන් කල්පනා කරතොත් තමන්ට පුළුවන් සීලානුසති භාවනාවක් වඩන්න. මේ සීලවන්තයා වගේ මමත් සීලා කෙනෙක්. මමත් මේ වගේ සීලයක් පුරනවා මගේ මේ සීලය පිරිසුදුවමම දැක්කා කියලා තමන්ගේ සීලය ආවර්ජන කරනකොට අන්න යෝනිසෝ මනසකාරය සහ උපචාර සමාධිය ලැබෙනවා. ඔය වගේම යම්කිසි ශ්‍රද්ධාවන්තයෙක් දකිනවා. ඒ වගේම ශ්‍රද්ධා මේ විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය භාවනා වඩලා දෙව්ලොවට ගිහපු ආර්ය දෙවි දේවතාවු ඉන්නවා. ඒ කෙනෙක් කර්මණු කරන එක මගේ සිතේ මේ වගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ විරිය ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ සමාධි ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා කියලා තමන්ගේ සිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති බව නුවණින් අරමුණු කරගෙන උපචාර සමාධිය වඩන්න පුළුවන්. ඔය විදිහට අනුසති භාවනා 10ක් තියෙනවානේ. එයින් අර කායානුපස්සන කායගත සතිය ගැන කියවුණා, වර්ණ සතිය ගැන කියවුණා, ආනාපාන සතිය. දැන් අපි හුස්ම ගන්නවා හෙලනවා. උපන්දා පතම්ම නොනවත්වාම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත නිසානේ ආස්වාද ප්‍රසාර ඇති වෙන්නේ. ඉතින් මේක නොහිතනවා නම් කිසිසේත් ඒරුමක් නැහැ. මේ ගැන හිතනවා නම් ආස්වාද ප්‍රසවාස කියන මේ අරමුණ තුලින් අපට උපදවා ගන්න පුළුවන් සමාධිගත සිත් හතරක්. ධ්‍යාන හතරක් උපදවන්න පුළුවන්. තවත් ක්‍රීණනම් ධ්‍යාන පහක් උපදවන්නත් පුළුවන්. ඒතන රූපාචර ධ්‍යාන සමාපatti සියල්ල මේ කුෂ්ම රැල්ල නිසා උපදවන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. දැන් අර හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම තියෙනවා. ඉතින් මේ සමාධිය නෙමෙයි උපදින්නේ. එතන ව්‍යායාම වශයෙන් ශරීර සෞඛ්‍ය වැඩි දියුණු වෙනවා. බොහෝ වේලාවක් කුෂ්ම රඳවාගෙන ඉඳ පුළුවන්කම ලියනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ආස්වාද ප්‍රසාස අරමුණ නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිටේ නැති මනා නුවණින් මනා සිහියෙන් බලා සිටීමේදී හරි කර්ම නිමිත්ත, උද්ඝා නිමිත්ත, අටිභාග නිමිත්ත කියන අවස්ථා තුන ලැබෙනවා. එයින් පටිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ධ්‍යාන ආදී රූප ධ්‍යාන හතරම ලබා ගන්න පුළුවන්. එතකොට මේ නිකරුණේ ගලාගෙන යන හුස්ම රැල්ල යෝනිසෝ මනසිකාරයෙන් ගැනීම නිසා සමාධියගත කුසාසී සතරක් රූපාචර සමාපත්තිය වශයෙන් උපදවන්න පුළුවන්. ඔය වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වාගේම නිල, දීප, ලෝහිත, රෝදාත, ආලෝක, ආකාශ කියන කසින භාවනා 10ක් තියෙනවා. මේ කසින භාවනා 10 අපේ ඇහත් ලක්ෂණ දේවල්. අපට පොළොව පේනවා, ජලය පේනවා, දින්දර පේනවා, හුලඟක් අපට අරමුණු වෙනවා, නිල් පාට පේනවා, එවාගේම කහ පාට, සුදු පාට, රතු පාට අපට අරමුණු වෙනවා, ආලෝකය පේනවා, අහස පේනවා. මේ නිතර පේන දේවල් ඒ අමුත්‍යම මවා ගන්න දේවල් නෙමෙයි. මේවා නිසා සමාත පුළුවන්කම තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ වැඩීමෙන් රූපාවචර ධ්‍යාන හතරත් අරූපාවචර ධ්‍යාන හතරත් වෙන සමාධිගත කුසාසිත පහළ කර ගන්න පුළුවන්. සැබවින්ම මේ කියන සමාධිගත කුසාසිත පහළ කර ගැනීමට මේතරම් පිළිවෙත් මාර්ගයක් බුදු ශාසනයේ තියෙනවා. ඉතින් දැන් බලන්න පඨවි කියන එක. දැන් සනුකලනයේ දිමක් අපි දකිනවා කියලා හිතමු. අමතක් වාගේ තැන, ලියක් වාගේ තැන, කිස් පිටෙන් මේ සනුකල නැති පිටතනිය දකුණුවට අපට කුලංකම තිනවා පඨවි සංඥාව උපදවන්න. පඨවි පඨවි පඨවි කියන සංඥාවෙන් හරි. නැත්තම් එක් මියක් හතර අඟුලක් විස්කම්භය ඇති, රට ප්‍රමාණයේ ඇති කසින මණ්ඩලයක් හදාගෙන පඨවි පඨවි පඨවි කියන මේ මනසකාරයේ යෝනිසෝ මනසකාරයේ ගිරීමෙන් අපට කුලංකම තේනවා පඨවි කසින ධ්‍යාන හතරක් උපදවන්නේ. ඔයාගෙන ජලය බේසෙමකට අරගෙන ඒ ආපෝ ආපෝ කියන වචනේ සිහිපත් කරමින් භාවනා වදා ආපෝ ධ්‍යාන හතර උපදවන්න පුළුවන්. ජීමලයක් දැකලා තේජෝ ධ්‍යාන උපදවන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්ය මණ්ඩලය ගහගෙන යන වෙලාවේ සූර්ය මණ්ඩලයේ තේජස ආරමුණු කරන ධ්‍යාන උපදවන්න පුළුවන් තේජෝ ධාතු. තේජෝ කසින ධ්‍යාන. එවාගෙම කොළාතු හෙල වෙනවා දැකලා, පොඩියක් හෙල වෙනවා දැකලා, හිසකේ හෙල වෙනවා දැකලා වායෝ කසින සමාපatti උපදවන්න පුළුවන්. නිල් පාට මල් දැකලා, නිල් පාට වස්ත්‍රය දැකලා, නිල් පාට අරමුණක් දැකලා නිල කසින වඩන්න පුළුවන්. ඔයාගේ වර්ණ කසින හතරම වඩන්න පුළුවන්. ආලෝකය අරමුණු කරන ආලෝක කසිනව දන්න පුළුවන්. වහලී සිදුරකින් අහස පේනවා දැකලා, ජනේ සිදුරකින් අහස පේනවා දැකලා ආකාශ කසිනව දන්න පුළුවන්. මේ අපතේ යන නැත්නම් නිතර පවතින මේ අරමුණු වලදී සමාද පුළුවන්කම තියන යෝනිසෝ මනසිකාරයේ වැඩිමින් අර රූප ධාන හතර උපදවන්නේ. රූප ධාන හතර උපදවාගෙන ඒ නොනැති ඒ කසින සමාපත්තියට අයිති කසින නිමිත්තේ කසින ප්‍රතිභාග නිමිත් උගුලවා අරූප සමාපත්ති උපදවන්න පුළුවන්. ඒ නිසා දැන් අපි සලකා බලමු යෝනිසෝ මනසිකාරයේ තරම් සමාගී සිත සමාජීගත කුසංශිතක් වාට පමුණවා ගන්න වෙනත් එකක් නැහැ කියන එක හොඳින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසිකාරයේ කිව්වේ නුවණට හුරුව කල්පනා කිරීම. හැම දෙයක්ම නුවණට හුරුව කල්පනා කළොත් එයින් ලොකු වැඩක් ගන්නට පුළුවන්. දක්ෂ ලී වඩුවා තමත් ලැබෙන හැම ලී කැබැල්ලකින්ම හොඳ යම් යහපත් දෙයක් නිර්මාණය කරනවා. එවාගෙම දක්ෂ බෙලෙක් වඩුවා තමත් ලැබෙන හැම බෙලෙක් කැල්ලකින්ම වටිනා දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ වාගේ දක්ෂ ලේකකයා තමත් ලැබෙන හැම අරමුණකින්ම ලක්ෂණ ලේකමේ රචනාවක් ලේකනගත කරන්න පුළුවන්. එවාගෙම දක්ෂ චිත්‍ර ශිල්පියා තමත් ලැබෙන හැම කඩදාසි කැල්ලකින් එහෙම නැත්නම් දෙකින් ලක්ෂණ නිර්මාණයන් චිත්‍ර කර්ම වශයෙන් නිමවන්නට පුළුවන්. මේ වාගේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගත් ඥානවන්තයන්ට ලැබෙන සෑම අරමුණකදීම චිත්ත සමාධි උපදවා ගන්න පුළුවන්. ඉතින් මේවා අද කාලේ කරන්න බැහැ කියලා කවදාවත් හිතන්න වටින්නේ නැහැ. අද කාලෙත් පුළුවනි, හැම කාලෙත් පුළුවනි මෙතෙන් අවශ්‍ය වන්නේ නුවණට හුරුව කල්පනා කිරීමේ යෝනිසෝ මනසිකාරයයි. මෙන්න මේක නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කළා. ඒ කියන්නේ විශාසංක කල්පලක්ෂයක් යෝනිසෝ මනසිකාරයේ පුරුදු කළා. ඒ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසා මුන්වහන්සේට පුළුවන් වුණා පාරමී 10, පාරමී 20, පාරමී 30 වශයෙන් පුරන්න. මහා පරිත්‍යාග පහ පුරුදු කරන්න පුළුවන් වුණා. ත්‍රිවිධ අර්ථචාරියා පුරුදු කරන්න පුළුවන් වුණා. සියලුම බුද්ධ ඵාරක ධර්මයන් මුදුන් පමුණුවන්නට මහා බෝසතාණන් වහන්සේට හැකි වුණේ යෝනිසෝ මනසිකාරයේ නිසායි, නුවණට හුරුව කල්පනා කිරීම නිසායි. ලෝතුනා බුදු වීම සඳහා උපන්න ආත්ම භාවයේදී වාස 27 දී ජරා, ව්‍යාධි, මෘත කියන අරුමුණු තුන වාස තුනෙන් තුනට දැක්කා. හතරවෙනි අවස්ථාවේදී ශ්‍රමණ රූපයක් දැක්කා. මේ දැකීමෙන් උන්වහන්සේ අවුරුද්දක් පුරාම සිද්ධ කළ තියෙන්නේ සමාගයේ සිට යෝනිසෝ මනසිකාරයෙන් කල්පනාවට යොමු කිරීමයි. ඒ කියන්නේ වයස්ගත කෙනෙක් දැකලා 3 මාසයක් මේක නුවණින් කල්පනා කළා. රෝගියෙක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. මෘත ශරීරයක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. ඊළඟ 3 මාසය ඇතුළත තමයි අර ශාන්ත පැවිදි රූපයක් දැකලා ඒකත් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා අභිනිෂ්ක්‍රමණය කරන්න හිත නැමුණේ. අන්තිමේදී අභිනිෂ්ක්‍රමණය කරලා මහා ප්‍රධාන වියනේ වැදුවා. මැදුම් පිළිවෙත සොයාගත්තා. යෝනිසෝ මනසිකාරයෙන් යුතුවම සෑම ඉරියව්වක් පවත්වලා බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර්ග පරාජය කොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී, දසදහසක් ලෝක ධාතුල ප්‍රාත්‍යාරේ සහස්‍රයන් සිද්ධ වෙද්දී, දසදහසක් ලෝක ධාතු ඒකාලෝකව බැබලෙද්දී සවාසන සකලක් දේශම් ප්‍රහාණය කරමින් දසබල ඥාන, චතුරු වෛසාරණ්‍ය ඥාන, චතුරු ප්‍රතිසම්බිදා ඥාන, චුද්දස ඥාන, සෝලස ඥාන, අෂ්ඨාදස ආගිනික බුද්ධ ගුණ, එසත්ත ඥාන, සත්‍යත්ත ඥාන, සත්සාධාන ඥාන ආදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති චරුවඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා අභිසංගෝධියට පත් වී වදාළා. ඒ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර උපෝසත දවස විසක් පොහෝ දවස. එවාගෙම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති මංගල්‍යයට පත් වූ දිනය මේ උතුම් විසක් පොහෝ දවස. එවාගෙම මාර්ග පරාජයකට ලෝතුරා බුදු පදවියට පත් වූ දවස විසක් පොහෝ දවස. නාහං විච්ඡේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි. යේ අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නාවා කුසල ධම්මා අධිවඩ්ඩන්ති. යතිදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ අනුප්පන්නා චේව කුසල ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසල ධම්මා අභිවර්ධන්ති කියන මේ මාතෘකාව අනුසාරයෙන් මෙතෙක් වේලා පැවති දේශනාව තුළින් අපි නැවත වරක් අපේ නුවණ අවදි කරගෙන බලමු. ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්මුඛ වෙන අරමුණු වලදී අපි කොච්චර දුරට යොන්ස මනසකාරයේ සම්සිලා තියනවාද කියන එකයි අපට තෝරාගන්න අවශ්‍ය වෙන්නේ. සමහර පින්තුන් ඉන්නවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහෝම තරහ යනවා ඉස්සර. ඒ තරහ යන ක්‍රම මම අසවල්සවල් භාවනා වැඩි වෙනේ. මගේ සිත බොහෝම සංසිඳුණා. දැන් මට තරහ යන්නේ නැහැ. දැන් මට තරහ යන අරමුණක් කාම ඇතුන් හිතේ සම්නසයි. ඒ මොකද මගේ සිත ඒ සම්බන්ධව ගැටෙන්නේ අර දීගබාණ කබේ ස්වාමීන් වහන්සේ තුන් යම් රාත්‍රියේ ආනිවාස දේශනා පවත්වා උදේ පාන්දර වඩිද්දී තව වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් බැන බැන ගියා. ඒ කියන්නේ අඩව තුනක් මානේ. ඉතින් අන්තිමේ දෙන්න දෙපැත්තට හැරෙන තැනදී මේ දේශකයන් වහන්සේ අර බණිමින් ගියේ ස්වාමීන් වහන්සේට වැඳලා වැඳලෙක්ව ස්වාමීන් වහන්සේ මම මේ පැත්තට වඩිනවා කියලා. උන්වහන්සේගේ ශිෂ්‍යෝ ධනවත්ත්‍රාණිදී ඇහුවා ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් බැනපු හාමුදුරන්නේ දන්නේ කොහොමද? එවත්නි මට ඒව ඇහුනේ නෑනේ. ඒ මොකද? මගේ පියවරකින්වත් තොරු නොවි මම කමකහණින් ආවා. අන්න යෝනිසෝ මනසිකාර්ණී සාහිත්‍යයේ සමාධියෙන් කොච්චර ප්‍රයෝජනයක් ලැබුණද? මේ වාගේ තමයි අපිට කොච්චර අලාමයක්, කොච්චර අයසක්, කොච්චර නිඳාවක් පතර දුකක් වේදාවක් ආවත් අපිට සමාධි වුණාම කුදුමාකාර සහනශීලී ජීවිතයක් ගෙවන්නත් පුළුවන්. සමහර පින්නතුන් ඉන්නවා සිටි හැටියේ සිළුම තමන්ගේ ධන සම්භාර අහිමි වෙලා. හැබැයි භාවනා කරපු නිසා ඒකේ යෝනිසම මාසිකාරේ පුරුදු කරපු නිසා ඒ පින්නතාට තමන්ගේ ජීවිතය ගැන අර සිදිවෙච්ච විපත්ති ඒක සම්පත්තියක් හැටියට හිතන්නේ. අර විසංය කියලා සිටුවරේ මහා ධනතක් පැවැත්වුවා. ඒ ධනත පවත්වන බව දැනගත් සද්දේව රජෙක දාසෙන් භාණ්ඩාගාර ඔක්කෝම හිස් කෙරුවා. භාණ්ඩාගාරිකේ ඇවිල්ලා සිටුවරයට කිව්වා ස්වාමීන් වහන්සේ දෙන්න කිසිවක් නැහෙනේ. ඔක්කොම භාණ්ඩාගාරි හිස් වෙලානේ. මේකම මුඳුලට බහලා මොකද කෙලේ? මුන් වාමයක් සාදුකාර දුන්නා. අන්න යෝනිසෝ මනසකාරයේ නිසා තමගේ සිත අලාභයේදී කම්පාන වී සපවාසිකම් බාටපත් වුණා. මේ වාගේ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියක් හදලා පූජා කරානේ. ඕකට විරුද්ධකාරයෙක් ගිනි කිව්වා. බුදුරජාණන් වහන්සේ පින්දපාත වැඩි අතර ගිනි කිව්වා. සියලුම විඳින දේවල් විඳලා දාන ගිනි කිව්වා. මේ කාරංචුනා සිටුවරයා සිටුවරයා දුහොත් නගාගෙන සාදුකාර දුන්නා. සමහරව මොකද මේ සිටුවරයාගේ මනස විකෘතුණාද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මම පළමුවෙන් ගන්ධ කුටියක් හදලා පූජා කළ පින්ෙන් සම්පූර්ණ වුණා. මට තාසජා ගන්ධ කුටියක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ මේ දිනිතිව දැනත්තාට ශක් වේවා කියලා හිත සමාධිමත් කරගත්තා. මෙන්න මේ වගේ තමයි. නමක්ගෙන වෙලාවම 800ක් වෙනක මේ දෙවියන්ට යාඥා කර කර කැමර ගහනවා. එකම එක බෞද්ධයෙක් තමා සමාදන් වූ පංචශීලයේ සිහි කරමින් සමාධිගත වුණා. අනිත් අය කිව්වා, "ඇයි මිනිස්සු මේ නැව දිනනවා? මොකද මේ වාදේලා කරන්නේ?" ඔව්, නැව දිනන එක හරි. නවගීම වළක්වන්න කාටවත් නැහැ. මම අපායට නොගෙලෙන්න මම සුගතියට යන්න මම හිත සමාධි කරගන්නවා. මම සමාදන් වූ පංචශීලයේ මම හිතින්ම ආවර්ජනා කරනවා. ඉතින් කිව්වා නිය පටක් දෙන්න එහෙම සැලසිල්ලක් තියෙනවා නම්. ඉතින් තිසරණේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා 700ක් දෙනා සමාධිගත වූවක් මෙන් නිහඬ වුණා. සියල්ලෝම මොහොඳවත් මේ තවද ශාමවන්නේ දෙව්පුරිසක් කියලා උපන්නා. මේ වාගේ බේකරු අවස්ථාවලදී විශිෂ්ණ අවස්ථාවලදී පවා යෝනිසෝ මනසකාරයේ නිසා සමාගයේ සිතට ශනිසිල්ල පුදාපත් කරගන්න මේ යෝනිසෝ මනසකාරයේ තුලින් පුළුවනි. මේ වාගේම භයානක සතුන් මුණ ගැහිච්ච වෙලාවේ නපුරු අමනුෂ්‍ය මුණ ගැහිච්ච වෙලාවේ කිසියම් බියක් ඇති ගැනීමක් නැතුව සමාධියකට සිටින් එහි අවස්ථාවේ නොසලී ඉන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසකාරයේ පුරුදු කර ගැනීම නිසායි. ඉසමයේ යෝනිසෝ මනසකාරයේ තියනවා නම් බණිනවාට බණින්නේ නැහැ. ගහනවාට ගහන්නේ නැහැ. පරිගන්න තැනකාරියන් පරිගන්නේ නැහැ. එවාගෙම අලාභයක් වුණ තැන කම්පා වෙන්නේ නැහැ. ලාභයක් වුණ තැන උදම් වන්නේත් නැහැ. යසසක් ඇති වෙච්ච තැන උදම් වෙන්නේත් නැහැ. නිඳාවක් ඇති වෙච්ච තැන කනගාටු වෙන්නේත් නැහැ. එවාගෙම ප්‍රශංසාවක් ලැබිච්ච තැනදී උදම් වෙන්නේත් නැහැ. සපයක් ලැබුණ කියලා උදම් වෙන්නේත් නැහැ. හැම තැනකදීම සංසුන්සිත එවගේ නොසැලෙන සිතක් සමාධි සිතක් දිනු සිතක් හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීමෙන්. නිසා බෞද්ධයන් වශයෙන් බෞද්ධ ප්‍රමණක්නේ අබෞද්ධයන් වුණත් සෑම දෙනා විසින්ම නුවණට හුරුව කල්පනා කර ගැනීමෙන් තමගේ එදිනෙදා ජීවිතය නොගැටෙන සුළු, එවාගෙම නොතැලෙන සුළු, එවාගෙම විපාකීයට භාජන නොවන සුළු, ඉක්මන් කාලෙ නොවන සුළු, බොහොම සනසිනමත් ජීවිතයක් ගත කර ගැනීමට යෝනිසෝ මනසිකාරයේ මහෝපකාරී වෙන බව සලකා සමාධිගත සිතක් උපදවා ගැනීමට මහෝපකාරී වෙන යෝනිසෝ මනසිකාරයේ දුනු කෙරෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වාංගු මනසාසන කරනවා. සැබවින්ම හයිදි භික්ෂුන් වහන්සේ ඒ අතරින් මුල් තැන ගන්නවා. උන්වහන්සේම ජීවිතයේ කැප කළා කියන යෝනිසෝ මනසිකාරීත්වය ගත කරන්නටයි. කබන පියවර, බලන බැල්ම, කියන වචනය, හැරෙන හැරීම, කබන ස්තියවනක් පාසා භික්ෂුන් වහන්සේගේ පැවැත්ම යෝනිසෝ මනසිකාරීත්වය වන්නට ඕනේ. එසේ වෙනනම් උන්වහන්සේම ලෝකයේම සම්භාවනීය ආදර්ශමත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා පමණක් නෙමෙයි, තමන් නිමී ලොව සනසනුත් එමයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. නිරෝධ සාමනීයයන් වහන්සේ වාගේ මේක නිසා අපට ලැබී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අපට ලැබී ඇති උතුම් සද්ධර්ම ආවාද තුලින් නියම අර්ථයක් ලබා ගැනීම සඳහා මේ කලං සෙන සම්පත්තියක් ලබාගත් උතුම් ජීවිතයේ තුලදී අපි යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගෙන මෙලව ජයගෙන, පරලව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ සදාකාලිකව නිවිසනසේ පැමිණවදාල අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන දක්වාම දියුණුවෙන් දියුණුවට යාමට අදිෂ්ඨාන සබා ගනිමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙලොව ජයගෙන පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. චීලක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලින් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.